පක්ෂයේ සහ අනුපක්ෂයේ සියලුම දෙනා මේ උපාධිදායන් රැකියා දෙන ප්‍රශ්නය දඩමීවා කරගෙන මාධ්‍ය සම්දර්ශන තියෙන තත්වයක් තමයි අපිට පේන තියෙන. විශේෂයෙන් ප්‍රධාන මැති ඇමතිවරු හිටපු උපාධිධාරීන් කැඳවලා රැස්වීම් පවත්වමින් ඔවුන්ට අගෝස්තු 18 වෙනිද රැකියා දෙනවා කියලා පවසලා ඔවුන් ඡන්ද වැඩවලට යොදා ගන්න උත්සාහයක් තියෙනවා. ඒ නිසා අපි අවධාරණය කරනවා ඒකාබද්ධ රැකියා විරිත උපාධිධාරී සංගමයේ විදිහට උපාධිධාරීන් කිසිදු මැතිවරණ ක්‍රියාවලියකට යොදව ගන්න එපා, රවට්ටන්න එපා. අපි කියනවා රැකියා දෙන්න වැඩපිළිවෙළක් සකස් කරන්න, රැකියා ලබා දෙන ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න, එහෙම කරන්න රැකියා ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. අපි විශේෂයෙන් මැතිවරණය අවසන් වෙලා එන සති 2-3 ඇතුලේ අපි අඛණ්ඩ ක්‍රියාමාර්ග වලට යනවා රැකියා ලබා දෙන තෙක්.